වෙනදා දීපවාණී උත්සවයට කලින් කුටි 62ක් නිදහස් කරන්න ලෑස්ති වෙනවා. ඒ පළවෙනි වටය. ඊළඟට තව එනවා. තව ලොට්ටකක් දානවා එළියට. දෙවෙනි වටය. හැබැයි රවිලාන් මෙරුවයි කියලා චෝදනාව මත හමුදාවේ ගේනවා අකුමට දානවා. රගිත් එක්නෙනෙකුට මෙරුවයි කියන චෝදනාව මත හමුදා මුද්‍යංශය අත්අඩංගුවට ගන්නවා හිරේට දානවා. ගිරිතලේ හමුදා කඳවුර පරීක්ෂා කරනවා. හිටපු හමුදා ප්‍රධානීන් බරපතල මුල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසමට ගෙනියනවා. උදේ යනවා හන්දෑ වෙනවා. ආය යනවා ආය එනවා. යුද්ධය කරපු මිනිස්සුන්ට හිරගෙවල් පිළියෙල වෙනවා. ත්‍රස්තවාදීන්ව හිරගෙදරින් එළියට ගේන කාලයක් අද උදා වෙලා තියෙනවා.